Father, in the name of the Lord Jesus, we thank you for the opportunity you give us to receive your words of life. වහන්සේගේ වචනය ලබා ගන්න මේ උදෑසන අපට දීලා තියෙන අවස්ථාව ගැන ඒ ප්‍රේමයේ ජීවනයේ වචන ලබා ගන්න. We thank you. We thank you Lord Jesus for your love. The way you take care of us. යේසුනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේගේ ප්‍රේමය ගැන ඔබ වහන්සේ අපිව රැක බලා ගන්න ආකාරය ගැන. Today speak to our hearts, to our spirits. That we may be lifted to a higher Amen. realm. පියාණනි අපගේ හදවතට අද කතා කර මැනව ස්වාමීනි අපිව ඉහළ මට්ටමකට ඉහළ තලයකට එසවෙන පිණිස. In Jesus name Amen. යේසුස් වහන්සේගේ නාමයෙන්. Please be seated. කරුණාකරලා වාඩි වෙන්න. Yeah, congratulations for coming to church this morning in spite of the rain. අද වර්ෂා මැදේ පතනවා ඔබ සියලු දෙනාටම මේ වර්ෂා මැදේ ඔබ සියලු දෙනා සභාවට පැමිණලා තිබෙනවා. That shows you are hungry for God and hungry for his word. ඒකෙන් පෙන්눔 කරන ඔබ දෙවියන් වහන්සේගේ වචනයට පිපාසයෙන් සිටින බව. Now the Bible says he is a rewarder of them that diligently seek him. උන්වහන්සේව තදින්ම සොයන පුද්ගලයාට උන්වහන්සේ ආශිර්වාද කරනවා කියලා දේව වචනේ සඳහන් කරනවා. That word diligent means you make some extra effort. ඒ උනන්දුකම කියන වචනේ අර්ථය තමයි ඔබ වැඩිපුර වෑයමක් දරනවා ඒ වචනය ඉගෙන ගන්න පිණිස. Hallelujah. This morning the Lord sees your diligence and he is rewarding you. දෙවියන් වහන්සේ මේ උදෑසන දකිනවා ඔබගේ උනන්දුව උන්වහන්සේ ඔබට ආශිර්වාදය විපාක ගෙන දෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Have you been blessed with the teaching so far on wisdom? අපි ප්‍රඥාව ගැන ඉගෙන ගත්ත ඔබ ආශිර්වාද ලැබුවද? And we are going to conclude it next week. Pastor Liz will wrap it up next week. She's an excellent teacher. She will wrap the whole thing next week. පාසලිසිත අනර්ග ගුරුවරියක් ඇය ඊළඟ සතියේ මේ තේමාව අවසන් කරන්න යනවා. පාසලිස් is today in Ratmalana church. පාසලිස් රත්මලාන සභාවේ සිටින්නේ අද දවසේ. So in the book of Proverbs chapter 4 verse 7 it says wisdom is the principal thing. In other words the main thing. හිතෝපදේශයේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා ප්‍රඥාව ප්‍රධාන දේ. Therefore get wisdom. එබැවින් ප්‍රඥාව ලබා ගනින්න. And in all your getting get understanding. නුඹ ලබා ගන්න සියල්ල ඇතිලිව නුඹ එය ලබා ගනින්න. And the next verse it says exalt her and she will promote you. ඇය ශ්‍රේෂ්ඨ කරපන්න ඇද නුඹ උසස් කරන්නීය. You exalt her. In other words you take some trouble you make an effort to esteem wisdom highly prioritize wisdom and that wisdom will exalt you. Hallelujah. ඔබ යම් වෑයමක් දරලා නැත්නම් ඔබ විශේෂ කොට සලකලා ඔබ ප්‍රඥාව උසස් කරන කල ප්‍රඥාව ඔබව උසස් කරනු ලබනවා. In other words it says before you get a promotion wisdom has to come first. ඔබට උසස් වීමක් ලැබෙන්න ප්‍රථමයෙන් ප්‍රඥාව ඉදිරියෙන් පැමිණිය යුතුයි. Wisdom first, then promotion. ප්‍රථමයෙන් පැමිණෙන්නේ ප්‍රඥාවයි ඊට පස්සේ තමයි ඔබට උසස් වීම ලැබෙන්නේ. You know we all like promotion, don't we? අපි හැමෝම ආසයි උසස් වීම ලබන්න නේද? There are different levels of promotion in life. උසස් වීමේ එක එක මට්ටම් තිබෙනවා අපේ ජීවිතේ. There are promotions in our jobs and our careers. අපේ රැකියා ස්ථානයේ උසස් වීම තිබෙනවා. But there are promotions in the realms of the spirit. ඒ වගේම ආත්මික තලයේ උසස් වීම තිබෙනවා. You know those are the higher level promotions. ඒක තමයි උසස් තලයේ උසස් ගණේ උසස් වීම. Where God himself promotes you and gives you favor. Amen. දෙවියන් වහන්සේම ඔබව උසස් කළා ඔබට වරප්‍රසාදය දෙනවා. You know God did not put your life your future in the hands of other men. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය අන් මනුෂ්‍යයාගේ අතේ තැබුවේ නැහැ. You don't have to depend on the favor and the attention of other people, your boss for instance. ඔබගේ රැකියා කරන ස්ථානයේ ඔබගේ ස්වාමියා වෙන්න පුළුවන් ඔවුන්ගේ උපකාරය ඔබට අවශ්‍ය වන්නේ නැහැ. What you need is the promotion that comes from God. ඔබට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන උසස් වීමයි. Because when he gives you favor, you are favored all around. Amen. උන්වහන්සේ ඔබට උසස් වීම ගෙන දෙන විට ඔබගේ ජීවිතයේ හැම ක්ෂේත්‍රයකම ඔබට උසස් වීම ලැබෙනවා. Even when your boss doesn't want to promote you, he will have to promote you and he will wonder, why am I promoting this guy? Amen. ඔබගේ බොස් ඔබව උසස් කරන්නේ නැති තැනත් ඔබට උසස් වීම ලැබෙයි ඔබගේ බොස් හිතයි ඇයි මම මොහොව උසස් කළ යුත්තේ කියලා. Psalm 75 verse 6 and 7. ගීතාවලිය 75 6 සහ 7 වන පද. Let's look at that scripture. Psalm 75 verse 6 and 7. It says, for exaltations comes neither from the east nor from the west nor from the south. But God is the judge. He puts one and exalts or promotes another. මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණින්වත් නොවන්නේය. නමුත් දෙවියන් වහන්සේ විනිශ්චයකාරයා නොය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක අනෙකෙකු උසස් කරනසේක. Now, you know, we are trying to encourage you to see how important wisdom is in for your life, the growth of your life. අපි ඔබට ධෛර්යමත් කරන්න හදන්නේ උත්සාහ කරන්නේ මේ ප්‍රඥාව ඔබගේ ජීවිතයේ ඉදිරියට යාම තුල කොපමණ වැදගත්ද කියලා පෙන්눔 කිරීමෙන්. You know, when God says get wisdom, that means there is a responsibility for us. We have to get wisdom. දෙවියන් වහන්සේ කියනකොට ප්‍රඥාව ලබා ගන්න කියලා ඒ කියන්නේ අපගේ වගකීමක් තිබෙනවා ඒ ප්‍රඥාව ලබා ගැනීම පිණිස. And we have been learning, you know, the types of wisdom, what wisdom means and different levels of wisdom. අපි ප්‍රඥාව ගැන ඉගෙන ගත්තා කුමන ආකාරයේ ප්‍රඥාවද ඒ වගේම ප්‍රඥාවේ විවිධ වූ මට්ටම් ගැන අපි ඉගෙන ගත්තා. What many people in this world lack is wisdom today. මේ ලෝකේ බොහෝ දෙනාට නැති දේ තමයි ඒ ප්‍රඥාව. You know, why are there more poor people in the world today? Why are there more sick people in the world today? And more failures than who are successful people. ඇයි ලෝකේ බොහෝ දුගී අය සිටින්නේ නැත්නම් පරාජිතයන් සිටින්නේ සාර්ථක අයට වඩා? Even among Christians, many are not successful. Many are struggling in finances. කිතුනුවන් අතරෙත් බොහෝ දෙනා සාර්ථක නොවන අය සිටිනවා. ඔවුන්ගේ ආර්ථිකය පොරබදිනවා. We need the wisdom of God in every area, in every sphere of life. අපගේ ජීවිතයේ සියලුම ක්ෂේත්‍රවල අපට ප්‍රඥාව අවශ්‍යයි. We need wisdom to handle money. අපගේ මුදල් පරිහරණය කරන්නත් අපට ප්‍රඥාව අවශ්‍යයි. We need wisdom to handle our time. ඒ වගේම අපගේ වේලාව පරිහරණය කරන්න අපට ප්‍රඥාව අවශ්‍යයි. You know, time is limited for every human being. There is only 24 hours a day. හැම මනුෂ්‍යයෙකුටම තිබෙන්නේ පැය 24යි දවසකට. ඒක නිසා අපි ඒ දේ නිවැරදිව පරිහරණය කළ යුතුයි. But we see some people make more use of their time and they are more productive with their time, while others are not that productive. අපි දකිනවා සමහර අය ඒ ඇති පැය 24 ඒ කාලය තුලදී කාර්යක්ෂමව වැඩි ප්‍රයෝජනයක් ගන්නවා. ඒ අතරම තවත් සමහරෙක් ඉන්නවා ඒ කාලය තුල එතරම් ප්‍රයෝජනයක් ගන්නෙ නැති අය. You know, what is the difference? It's the wisdom. කුමක්ද මේ කණ්ඩායම් දෙකේ වෙනස? The difference is the wisdom that comes from God which enables people to prioritize, to put important things first in life. දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව කරන කොටගෙන අපිට පුළුවන් අපගේ ජීවිතයේ යම් යම් දේවල් මුලින් කළ යුතු දේ මුලින් කරලා කාලය වෙන් කරගන්න. We need wisdom to make the right choices in life. අපගේ ජීවිතයේ නිවැරදි තෝරා ගැනීම කරන්න අපට ප්‍රඥාව අවශ්‍යයි. Many people today live in the regret of their past. බොහෝ දෙනා ලෝකයේ ජීවත් වෙනවා ඔවුන්ගේ අතීතයේ සිදුවන දේවල් ගැන ඔවුන් පසුතැවිලි වෙනවා. Because they have made wrong decisions in their lives and they are regretting, they are living in regret. මන්ද ඔවුන් අතීතයේ වැරදි තීරණ අරගෙන ඔවුන් ඒ ගැන පසුතැවිලි වෙනවා. But there are also people who are so happy and glad because they are making the right decisions like me. ඒ වගේම අපි දකිනවා සමහර අය ඉන්නවා ඉතාමත් ප්‍රීතියෙන් සතුටින් සාර්ථක ජීවිතයක් ගත කරනවා මම වගේ පාස්ටර් රොෂාන් වගේ. Hallelujah. You know, God wants us to make the right decisions because he gives us his wisdom. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිවැරදි තීරණ ගැනීමයි මන්ද උන්වහන්සේ අපට ප්‍රඥාව දෙන නිසා. You know, some people make the wrong decision and then after some time again they make the same mistake. සමහර අය ඔවුන්ගේ ජීවිතයේ වැරදි තීරණ ගන්න තව කාලයකට පස්සේ ඔවුන් ඒ වැරදි දේම නැවත නැවතත් කරනවා. And they go on in a cycle. You know, a cycle, a good period and a bad period. Yeah. The good period is there. The, when the bad period comes, all the good is cancelled, nullified. ඔවුන්ගේ ජීවිතයේ ඒ චක්‍රාකාරව වැරදි තීරණ අරගෙන යහපත් අයහපත් ජීවිතයක් ගත කරනවා යහපත් ජීවිතයක් ගත කරනවා ඒ දේ දිගින් දිගටම වටේට ඔවුන්ගේ ජීවිතයේ ඒ දේ වෙනවා. So as you know, God expects His children to live in a level that God Himself takes pleasure. දෙවියන් වහන්සේට සතුටු වන ආකාරයෙන් ඔවුන් උන්වහන්සේගේ දරුවන් යම් ජීවිතයේ මට්ටමක ජීවත් වීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. You know, as parents, when we have children, we take pleasure when our children are living well, living in prosperity, living in health and well-being. How much more our heavenly Father? අපි දෙමාපියන් හැටියට අපගේ දරුවන් නිරෝගීව සතුටෙන් යහපත් ජීවිතයක් ගත කරන විට අපි තාමත්ම ප්‍රීති වෙලා ඒ දේ භුක්ති විඳිනවා කොපමණ ඊට වඩා කොපමණ අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ අපි ගැන සලකනවාද. You know, God is not glorified when His children are living in poverty and in lack. දෙවියන් වහන්සේ මහිමයට පත්වන්නේ නැහැ උන්වහන්සේගේ දරුවන් ඒ දුගී කමේ ජීවත් වෙනකොට. You know, many Christians blame the devil for everything. When they don't use wisdom, they blame the devil. බොහෝ කිතුනුවන් ඔවුන්ගේ ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැතිකොට ඔවුන් යක්ෂයාට ඒ වරද පටවනවා. You know, someone found the devil crying on the other side of the church wall. They asked, "Why are you crying?" එක්කෙනෙක් කිව්වා ඒ යක්ෂයා ඒ සභාවේ ඊතර ඒ බිත්තියෙන් එහා පැත්තේ අඬන හිටියා කියලා. ඒත කවුරු හරි ඇහුවලු, "ඇයි අඬන්නේ?" කියලා යක්ෂයාට. These Christians are blaming me for what I have not done even. mama karapu nathi dewal walata me kitunuan mata warada patawana kiyala yaksha anduwen kiywa. And sometimes we are binding the devil, we are coming against the devil. api yakshayata erehiwa api viruddhawa katha karanawa. But the word of God says God has given us all things. Hallelujah. dev wachane kiyana apita siyalla di tibe kiyala. So what we lack is wisdom and knowledge. අපිට අඩුව තිබෙන දේ තමයි ඒ ප්‍රඥාවත් දැන ගැනීම. And that comes from the word of God. ඒ පැමිණෙන්නේ දේව වචනෙන් පමණයි. The wisdom of God is the word of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ වචනයයි. God has given us a mind and he wants us to be intelligent. He wants us to be intelligent people to manage our mind well, to use our mind well. දෙවියන් වහන්සේ අපට මොළයක් දීවිලා තිබෙනවා, බුද්ධිය දීවිලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි අපගේ බුද්ධිය නැත්නම් මොළය නිවැරදි ආකාරයෙන් පාවිච්චි කිරීමයි. He doesn't want us to be foolish. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි අඥානව කටයුතු කිරීම. No, we learned that the wisdom of this world is foolishness in God's sight. අපි ඉගෙන ගත්තා මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමය කියන. The highest form of wisdom in this world in the sight of God is foolishness. මේ ලෝකයේ ඇති උසස්ම ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමයි. So God doesn't want God's people to go in that direction. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි උන්වහන්සේගේ සෙනඟ එම මාර්ගයේ යාම. God wants us to think higher. He wants us to expand our minds. He wants our minds to be anointed so that we will be victorious in this life that we are living. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි මේ නිවැරදි මාර්ගයේ ගමන් කරමින් ජයග්‍රාහික ජීවිතයක් ගත කිරීමයි මන් දුන් වහන්සේ අපගේ මේ මනස ආලේප කොට ඇති නිසා. For instance, I give an example. In the world, you know, when it comes to finances, ලෝකයේ මුදල් ගැන බැලුවහම people when they have a need අවශ්‍යතාවයක් මිනිසෙක් ඇති විට they somehow they find some money to meet that need. ඔවුන් කොහොම හරි කරලා සල්ලි ටිකක් හොයා ගන්න ඒ අවශ්‍යතාවය සපුරන ලා. So they have to pay that person so they borrow from this person and pay this person. මෙයාට ගෙවන්න ඕන නම් අනිත් එක්කෙනාගේ ණයට අරගෙන එයාට ගෙවනවා. And you don't even think, you know, how am I going to pay this person now? හිතන්නේත් නැහැ දැන් අනිත් එක්කෙනාගේ ණය පියවන්නේ කෙසේද කියලා. And you are taking with high interest also now. ඒ වැඩි පොලියට තමයි ගන්නෙත් මුදල්. They call it rola gahanawa in Sri Lankan terms. රෝලක් ගහනවා. So this is the wisdom of the world. මේ තමයි ලෝකයේ ප්‍රඥාව. And if you operate in that wisdom, ඒ ප්‍රඥාව තුල ඔබ කටයුතු කළොත්, I'm sorry to say you are a fool. ඔබ අඥාන පුද්ගලෙක්. And God cannot bless fools. දෙවියන් වහන්සේට ආශිර්වාද කරන්න බෑ ඒ අඥානයන්ට. But how do Christians also go in the way of the world? කොහොමද කිතුණුවනොත් ඒ ලෝකයේ ආකාරයට හැසිරෙන්නේ? Because they are exposed, they are in the atmosphere of the world rather than in the atmosphere of the word of God and faith. ඔවුන් ඉන්න වාතාවරණය ලෝකයේ ඒ කිතුණුවන් ඉන්න වාතාවරණය ඒ ලෝකයට බරයි දෙවියන් වහන්සේගේ වචනය නැත්තම් ඒ ඇදහිල්ලේ වාතාවරණේ සිටීම අඩු නිසා. The company that they keep, you know, influences them in the negative way. ඍණවාදී හැටියට ඔවුන් ආශ්‍රය කරන අය ඔවුන්ට බලපානවා. That's why it's so important to choose your friends. ඒක තමයි ඉතා වැදගත් වන්නේ අපගේ මිතුරු මිත්‍රියන් තෝරා ගැනීම. You know, someone said, "Show me your friends and I will tell who you are." එකෙක් කිව්වා ඔබගේ යහළුවන් මට පෙන්වන්න, පෙන්눔 කරන්න, මම එතකොට කියන්නම් ඔබ කවුරු මොන වගේ කෙනෙක්ද කියලා. Too many people watch, you know, worldly TV. You know, all kinds of rubbish on the television. I'm not saying don't watch TV. I'm not saying don't look at newspapers. But you are so glued so much that you know every advertisement. You know them by heart. You know. ඔබ ඊතරම් ඒකට ඒට ඇබ්බැහි වෙලා ඒ රූපවාහිනියේ තිබෙන ඒ එක එක වෙළඳ දැන්වීම ඔබ කටපාඩමින්ම දන්නවා. You know all the songs when the worldly songs are going, even Christians also singing it. ඒ ලෞකික සින්දු යනකොට they're not praying in tongues, but they're, you know, singing that song. කිතුණුවන් පවා ඒ ලෞකික සින්දු දිගින් දිගටම ගායනා කරමින් දවස යනවා. You know, that has become your meditation. ඒක තමයි මෙනෙහි ඔබ මෙනෙහි කරන්නේ. You know, what did Joshua say? God tell Joshua, do not let this word come out of your mouth. So what comes out your mouth is what is in your heart. ඔබ දෙවියන් වහන්සේ යොෂුවාට කිව්වා මේ දේව වචනය දිවා රාත්‍රියේ මෙනෙහි කරන්න කියලා. And if words that come out is worldly words, worldly wisdom, that means your meditation has been in error. obage e mukhen pah wenne e laukika pragnyawa nan e kiyanne oba menihi karala tibenne waradi de. In the book of the gospel of Matthew chapter 22 verse 29 e Matthew pote 22 wena parichchede 29 weni pade it says Jesus answered and said to them, these are, you know, some people who are arguing with Jesus. Jesus wahanse ekka e bahin bas vechcha manushyanta Jesus wahanse message karunna. He says, you are mistaken or you are in error because you do not know the scriptures or the power of God. Nubala shuddha liyavili walawat deviyan wahansege balayawat nodana warada ganni huya. You know, you are in error. You are making mistakes in life. Obage jeevithe obata waradila. Because you don't know the scriptures. You don't know what God is saying in this area. මේ ශාස්ත්‍රය තුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය තුලින් ඔබ කියා ඇති දේ නොදැන සිටින නිසා. So because you do not know scriptures, you are in error. You make mistakes in life. ඔබ ශුද්ධ ලියවිල්ල නැත්නම් දේව වචනය දන්නේ නැති නිසා ඔබගේ ජීවිතේ ඔබ වැරදි කරනවා. And you do not know the power of God. ඒ වගේම ඔබ දෙවියන් වහන්සේගේ බලය දන්නේ නැහැ. How many of you know that God wants us to experience his power and authority on this in this world? ඔබ කී දෙනෙක් දන්නවද දෙවියන් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ආධිපත්‍ය අපි අපගේ ජීවිතේ භුක්ති විඳීමයි. He doesn't want us to be victims and helpless in just like the people in the world. මේ ලෝකයේ සිටින අය වගේ ඒ පරාජිතයන් නැත්තම් කිසිම දෙයක් දන්නේ නැති අසරණ වෙලා ඉන්න අයව සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. But Jesus is addressing people who have not taken the trouble or time to know the scriptures or search the scriptures. දෙවියන් වහන්සේ මෙතන යේසුස් වහන්සේ කතා කරන්නේ මිනිස්යාට ඔවුන් වේලාව වෙන් කරලා නැහැ, ඔවුන් වෑයම් දරලා නැහැ දේව වචනය අධ්‍යයනය කරන්න. They think it's not important to read the Bible. They say I'm so busy. ඔවුන් හිතන්නේ දේව වචනය කියවීම ඉතා වැදගත් නැහැ කියලා ඔවුන් ඉතා කාර්ය බහුල වෙලා සිටිනවා. So they think they have more important things to do in life. ඔවුන් හිතනවා ඔවුන්ට වෙන වැදගත් දේවල් තිබෙනවා කියලා කරන්න ජීවිතේ. What is more important in life than the word of God, to know what God's will is for your life? ජීවිතේ කුමක්ද වඩා වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතයට දැනගන්නීමෙන් තොරව. So what happens? Naturally they make mistakes. When they take decisions in life, it's a mistake, and some mistakes are very costly, some mistakes are bearable, but some are very costly. ඉතින් කුමක්ද සිදු වෙන්නේ? ඒ ප්‍රතිඵලයක් හැටියට ස්වභාවයෙන්ම ඔවුන් වැරදි තීරණ ගන්නවා. ඔවුන්ට අධික මිලයක් ගෙවන්න වෙනවා ඒ සමහර වැරදි තීරණ කරනකොට. You know, young people, it's so important that you know the word of God, because your life will depend, the future of your life, the prosperity of life will depend on how much you know the scriptures. තරුණ තරුණියන් ඉතා වැදගත් ඔබ දේව වචනය දැනගෙන සිටීම මන්ද ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔබ දේව වචනේ දැන ගැනීම අනුවයි. If you make a wrong decision in marriage, for instance, hallelujah. ඔබගේ විවාහයේ ඔබ වැරදි තීරණයක් ගත්තොත්, that is one decision you cannot change. එය වෙනස් කරන්න බැරි තීරණයක්. You know, if you buy a vehicle and you realize this vehicle is no good, you can advertise and sell it. ඔබ වැරදිලා ඔබට වැරදි වාහනයක් මිලදී ගත්තොත් එය නැවතත් අලෙවි කරන්න පුළුවන්, විකුණලා දාන්න පුළුවන්. Or you can dump it somewhere and say bye and go. නැත්තම් කොහේ හරි දමලා යන්න පුළුවන් මේ වාහනේ. But as a Christian in marriage you can't do that. කිතුනුවන් හැටියට විවාහ වුණාට පස්සේ අපිට ඒ දේ කරන්න බෑ. You are stuck with that person for life. මුළු ජීවිතේ ඉන්න තාක්කල් ඔබ ඒ පුද්ගලයා එක්ක බැඳලා ඉන්න ඕන. Hallelujah. I'm speaking to the unmarried persons now. ඒ බැඳලා නැති තරුණ තරුණියන්ට තමයි මම මේ කතා කරන්නේ. So we are talking about different kinds of wisdom. ඒ විවිධාකාර ප්‍රඥාව ගැනයි මම කතා කරන්නේ. And the first one, you remember, Sophia. පළවෙනි එක තමයි Sophia ප්‍රඥාව. This is the theoretical wisdom that we receive when we are born again. අපි දෙවියන් වහන්සේව පිළිගත් මොහොතේ අපි ලබන ලිඛිත ප්‍රඥාව මෙයයි. It gives insight into realities. අපි ඒ දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා සත්‍යතාවයන් අපට ලබා ගන්න පුළුවන්. This wisdom is the wisdom of God. The wisdom that God gave is the wisdom that he created the whole world. ඒ දෙවියන් වහන්සේ මේ ලෝකේ මවනකොට උන්වහන්සේ පාවිච්චි කරපු ප්‍රඥාවම උන්වහන්සේ අපට දෙනු ලබනවා. So as a child of God, we are so blessed. We have the wisdom of God, the Sophia of God in us already, in our spirits, in our minds. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි තාමත්ම ආශිර්වාදලත් සෙනගක් මන්ද අපි උන්වහන්සේ පිළිගත්තාම දෙවියන් වහන්සේගේම ප්‍රඥාව අපි ලබනවා. In the book of Romans chapter 8 verse 17, රෝම පොතේ 8 වන පරිච්ඡේදයේ 17 වන පදයේ මෙසේ සඳහන් වෙනවා. Yeah, Madhu is doing a wonderful work. Thank you. It says, and if children, then heirs of God and joint heirs with Christ. So if indeed, okay, right. So it says, we are co-heirs with God. තවද දරුවෝ නම් උරුමකාරයෝය, දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය, ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. So everything that belongs to God now belongs to us. ඒකෙන් අර්ථවත් වන්නේ දෙවියන් වහන්සේට අයිති සියල්ල අපට අයිති. But that doesn't mean that we can use everything that we have. ඒ කියන්නේ අපිට ඇති සියලු දේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙවෙයි. Now Josiah and Jeremiah, everything that we own, they also own. මගේ දරුවන් දෙදෙනා යොසායා ජෙමයිමට මට අයිති සියල්ල ඔවුන්ටත් අයිති. In theory they own everything, but they cannot use everything that we own until they come to a higher level of understanding. ලිඛිතව බැලුවොත් මට අයිති සියල්ල මගේ දරුවන්ට අයිති. නමුත් සැබවින්ම ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් ඔවුන් යම් වයසකට පැමිණුණාට පස්සේ තමයි මට අයිති දේ ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. So as long as you remain a baby Christian, ඔබ කිතුණු බිලින්දෙක් හැටියට සිටිනවා නම් you will not be able to use the wisdom that God has for you in totality. දෙවියන් වහන්සේගේ ඒ සම්පූර්ණ ප්‍රඥාව ඔබට පාවිච්චි කරන්න බැරි වෙයි. You know, that is why we see Christians at different levels. ඒකයි අපි දකින්නේ කිතුනුවන් විවිධ වූ මට්ටම් වල. You know, you see some people they are prospering in financial area. සමහර කිතුනුවන් අපි දකිනවා ඔවුන්ගේ ආර්ථිකයේ උන් ඉතාමත් සඵලවත් ජීවිතයක් ගත කරනවා. But some Christians are struggling in that area. සමහර කිතුනුවන් ඒ ශාස්ත්‍රයේ පරිබදමින් සිටිනවා. There are some people who are enjoying divine health on this earth. සමහර කිතුනුවන් සිටිනවා දිව්‍යමය සුවය මේ ලෝකයේ උන් භුක්ති විඳිනවා. But some people are struggling in their health issues. සමහර කිතුනුවන් සිටිනවා ඔවුන්ගේ ඒ සුවය තුල ඔවුන් පරිබදිනවා ලෙඩ රෝගවල. But as you grow in wisdom, as you grow from one level of wisdom to another, ප්‍රඥාවේ එක මට්ටමක සිට ඊළඟ මට්ටමට අපි වර්ධනය වන කල, and when you begin to understand the word of God, දෙවියන් වහන්සේගේ වචනය තේරුම් ගන්න කල, you will begin to enjoy much more than what you're enjoying now. දැනට අපි භුක්ති විඳින දේට වඩා බොහෝමයක් දේවල් අපි භුක්ති විඳින්න යනවා. So the second level of wisdom is called what? Sunesis, right? ප්‍රඥාවේ දෙවන මට්ටම තමයි Sunesis. Now those who are here for the first time must be wondering, what is this language? This is the Greek language. We are having a Greek. අපිට අපි මාධ්‍යයේ සිටිනවා නම් ඔබ බලයි මොනවද මේ කතා කරන්න කියලා අපි මේ ග්‍රීක භාෂාව කතා කරන්නේ. The New Testament was really written originally in the Greek language. අලුත් ගිවිසුම ලියනු ලැබුවේ ආරම්භයේදී ග්‍රීක භාෂාවෙන්. So the original language is more rich and more descriptive than the languages that has been translated and what we have right now. Arambaka bhashawa itamat niwerdi aakalen yam yam karana vigraha karala tibenawa dan tibena parivartane walta wada. So when we study the Greek, we can understand there's much more that God wants us to know and understand so that we can function in the way God wants us to function. ඒ ග්‍රීක භාෂාව අපි ඉතා ගැඹුරව අධ්‍යයනය කරන කල අපිට දෙවියන් වහන්සේගේ කාරණා හොඳින් දැනගෙන ඒ තුල ජීවත් වෙන්න පුළුවන්. So Sunesis is a high level of wisdom. It is critical wisdom. Sunesis කියලා කියන්නේ ඉහළ මට්ටමක ප්‍රඥාවක්. ඉතාමත් වැදගත් ප්‍රඥාවක්. It is where you have perception, where you have understanding. ආත්මික දැකීම ඒ වගේම තේරුම් ගැනීම තිබෙනවා. Where you are able to put things together. ඒ වගේම යම් යම් කාරණා එකතු කරන්න පුළුවන්, ගොනු කරන්න පුළුවන්. For instance, you come for a sermon like this. You hear the pastor preaching something. When you have Sunesis, you are able to, you know, pick up that little bit, pick up this bit, you know, pick everything up and put them together and understand what the pastor is saying. මෙවැනි දේව මෙහෙයකට ඔබ සහභාගී වෙන කල සභාපාලක තුමාගේ දේශනාව අහලා ඔබට යම් ඔහු කියන යම් යම් කාරණා සියල්ල එකට එකතු කළා, ගොනු කළා ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. Sunesis ප්‍රඥාව කරණ කොටගෙන ඔහු කියන දේ සම්පූර්ණයෙන්ම. And now you begin to see what you have to do. එවිට ඔබ ආත්මිකෙන් දකින්න පුළුවන් වෙයි ඔබට ඔබ කල යුත්තේ කුමක්ද කියලා. Then you begin to see that you have to, you know, change in some areas, you have to make some decisions. එවිට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි යම් යම් ශාස්ත්‍රවල ඔබගේ ජීවිතේ යම් වෙනස්කම් ඇති කළ යුතු බව. You know, when we come to church, we are not just coming to church because it's a good thing to come to church. අපි ඉරිදා දවසේ සභාවට පැමිණෙන්නේ සභාවට පැමිණීම යහපත් නිසා නෙවෙයි. It is not a religious duty that we are doing. ආගමික වගකීමක් සම්පූර්ණ කරනවා නෙවෙයි. You know, there are many religions in the world. They are all good religions. බොහෝ ආගම් තියෙනවා මේ ලෝකයේ ඉතාමත් යහපත් ඒ හැම ආගමක්ම. But Christianity is not a religion. It is a reality of a living God. And how we can have a relationship with this living God. ඒ කිතුනු කම කියලා කියන්නේ ආගමක් නෙවෙයි, එය යථාර්ථයක් පමණයි. කෙසේද මේ ජීවමාන දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත හැක්කේ? So we come here and we begin to understand what God is saying, and then we need to make a change. අපි මේ ස්ථානයට පැමිණිලා දෙවියන් වහන්සේ කියන දේ තේරුම් අරගෙන අපි තේරුම් ගන්න අවශ්‍යයි යම් යම් වෙනස් වීම් අපගේ ජීවිතයේ කළ යුතු බව. In I remember when we used to have a drug rehabilitation program. අපි කාලෙකට ඉහෙත තිබුණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමාත්‍යප where we were rehabilitated in drug addicts for 14 years we ran there අවුරුදු 14ක් මේ අපි පැවැත්තුවා මේ මධ්‍යස්ථානය so we used to have different people coming precious brothers come for the meetings මේ රැස්වීම වලට විවිධ ආකාරයේ සහෝදරයන් පැමිණිය and we loved them so much අපි ඔවුන්ට ප්‍රේම කරා we served them with all our hearts අපේ මුළු හදවතින්ම අපි ඔවුන්ට සේවය කළා but I used to see some brothers would come Sunday they will come rushing to church and they will sit down සමහර සහෝදරයන් ඉතා කලබලයෙන් ඔවුන් ඇවිල්ලා ඔවුන් රැස්වීම වලට සහභාගී වෙනවා and they will get prayer and they leave then I don't see them again for 3 months යාඥා ලබාගෙන ඔවුන් මාස 3කට ආයි දකින්නේ නැහැ After 3 months I see them coming again. ඔන්න මාස 3කට පස්සේ ආපහු පැමිණෙනවා හදිසියෙන්. I began to study, what's going on with these people. මම ඔවුන්ව පොඩ්ඩක් අධ්‍යයනය කරලා බැලුවා කොහොමද සිදුවෙන්නේ කියලා ඔවුන්ගේ ජීවිතේ. Interviewing people, talking to, others. ඔවුන්ට කතා කරා. And I found out one thing interesting. යම් දෙයක් මම ඔවුන් ගැන ඉගෙන ගත්තා. What I found out was some of them come to church so that they will not get caught to the police. සමහර අය සභාවට පැමිණෙන්නේ ඔවුන්නේ පොලිසියෙන් බේරෙන්න. Because they believe if they come to church, the police is looking for them. God will rescue them from getting caught. ඔවුන් හිතනවා පොලිසිය දැන් ඒගොල්ලන්ව හොයනවා, ඔවුන්ව ලුහුබඳිනවා. ඔවුන් සභාවට පැමිණියා නම් දෙවියන් වහන්සේ ඔවුන්ව බේරගනි කියලා ඒ පොලිසියට ඇතුල් වෙන්න නැතුව. Now that concept in one sense it was right. එකාතකින් ඒක හරි. Of course when they came God had mercy and rescued them deviyan wahanse unta rakawarane dunna un paminiyahama but they didn't change because they didn't understand that now I need to change I need to give my life to Christ namuth ounge jeevithe wenasune neha manda ounge jeevithe christus wahanseta barakala yutu bawa oun danagatte nathi nisa they didn't realize that I need to come under the authority of the word of god which is god's will for my life deviyan wahansege wachane adipattiye yatate paminiya yutu bawa oun therum gatte neha e thamai deviyan wahansege kematta ounge jeevithe in psalm 37 verse 21 geetha waliya 37 වන පරිච්ඡේදයේ 21 වන පදයේ මෙසේ කියනවා 37:21 says the wicked borrows and does not repay but the righteous shows mercy and gives දුෂ්ටයා ණයගෙන නැවත නොගිවයි නමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානය කරයි Now when you look at a verse like that ඒ වගේ බයිබල් පදයක් දැස බැලුවහම we can just say wow that's a nice verse ආ ලස්සන පදයක් කියලා නිකන් කියන්න බෑ we got to apply that word ඒ වචනය අපි ක්‍රියාවට දමන්න අවශ්‍යයි. It says the wicked borrows. There are no wicked people here today. එතන කියන දුෂ්ටයා ණයගෙන අපි මාධ්‍ය දුෂ්ටයන් නැහැ. But the righteous shows mercy and gives. Are generous. ධර්මිෂ්ඨයා කරුණාවෙන් එය ප්‍රදානය කරයි කියලා කියනවා. So when you look at the verse you must say oh I'm a righteous person. ඔබ කියන්න දැනගන්න අවශ්‍යයි මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. So I have mercy and I'm generous. මට කරුණාව තිබෙනවා මම ප්‍රදානය කරනවා and if there's something in that verse that shows that you have to change then you must change ඒ ස්ථානයේ ඒ පදේ ඔබට වෙනස් වෙන්න තැනක් තිබෙනවා නම් ඔබ වෙනස් විය යුතුයි because unless you change then god cannot prosper you in the area of finances ඔබ වෙනස්ුනේ නැත්නම් දෙවියන් වහන්සේට බෑ ඔබගේ ආර්ථිකයට සඵලත්වය ගෙනෙන්න hallelujah so sunesis gives you high level of perception where you begin to see what is important for us sunesis pragnava karana kotagena oba ihala talayekin dakinna obata hakiyawa labei ita wedagath de thora ganna pinisa your mind begins to expand and begins to see things that the people in the world cannot see obage manasa vyapta vela oba lokeya lokeye sitina manushya dakina aakarayata wada wedi deyak දෙවියන් වහන්සේ ඔබට පෙන්눔 කරාවි. And you become very quick in your perception. ඔබගේ දැකීම තුල ඉතාමත් ඔබ ශීඝ්‍රයෙන් කටයුතු කරාවි. You see somebody, you talk to somebody, immediately you feel you're uneasy with this person. ඔබ යම් කෙනෙක් දකිනවා ඔබ ඒ පුද්ගලයාට කතා කරනවා ඔබට යම් අමුතු හැඟීමක් දැනෙනවා ඒ පුද්ගලයාට එක්ක. That person is trying to do something bad to you, but there's something wrong with this guy. ඔබට දැනෙනවා මේ පුද්ගලයා යම් නරක දෙයක් ඔබට කරන්න යනවා කියලා ඔබට ඒ දේ දැනෙනවා You have abilities to see evil that is ahead of you. ඔබට ඉදිරියෙන් නැති නපුර දැනගන්න හැකියාව ඔබට ලැබෙනවා. You are able to break out of limitation in life. ඒ වගේම ඔබගේ ජීවිතයේ සීමාවන් ඔබව ඔබට කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. You begin to think at a higher level, more than the ordinary person. සාමාන්‍ය මනුෂ්‍යයා හිතන ආකාරයට වඩා උසස් ආකාරයෙන් හිතන්න හැකියාව ලැබෙනවා. You know, sometimes we have this inclination, oh, don't do this, don't go there. සමහර වෙලාවට අපිට දැනෙනවා ඇතුලෙන්ම මේක කරන්න එපා අතන්ට යන්න එපා කියලා. And yet you go and then you fall into trouble. ඔබ ඒට ඔබට දැනෙන දෙයට විරුද්ධ ඔබ ඒ ස්ථානයට ගිහිල්ලා ඔබ කරදරේ වැටෙනවා. And later on you say අපරාදේ, you know, I knew something was telling me don't do that. පස්සේ කියනවා අපරාදනේ මම ඒක කරේ මට යම් දෙයක් කිව්වා ඒ දේ කරන්න එපා කියලා. So when you have sunesis ප්‍රඥාව තිබෙන විට, you know, God begins to show you. දෙවියන් වහන්සේ ඔබට පෙන්눔 කරනවා. God begins to breathe into your mind by his Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඔබගේ මනසට උන්වහන්සේ හුස්ම දෙනවා. You know that God anoints our minds. දෙවියන් වහන්සේ අපගේ මනස ආලේප කරනවා. So that our minds will be in tune, will be like the mind of Christ. අපගේ මනස තියුණුව ක්‍රිස්තුස් වහන්සේගේ මනස උන්වහන්සේ සිතන ආකාරයෙන් සිතන්න අපි හැකියාව ලැබෙනවා. Say my mind is anointed. Hallelujah. කියන්න මගේ මනස ආලේපලා. I have a intelligent mind. මට බුද්ධිමත් මනසක් තිබෙනවා. Hallelujah. I refuse to be a fool. මම අඥානෙක් වීම ප්‍රතික්ෂේප කරනවා. Hallelujah. Hallelujah. Amen. You know, we need to confess it again and again. අපි මේ දේ ප්‍රකාශ කරන්න අවශ්‍යයි නැවත නැවතත්. Now Pastor Liz explain how we receive Sophia. Pastor Liz අපට විග්‍රහ කරා කෙසේද අපි Sophia ලබන්නේ කියලා. Remember Sophia the first level that we already received when we are born again. අපි නැවත උපාදනය වුණ විට අපි ඒ දේ ලබලා ඉවරයි. So if you're not born again, if you're not asked Jesus to come to your life, that is the first thing you have to do. ඔබ නැවත උපාදනය වෙලා නැත්නම් යේසුස් වහන්සේට හදවතට ආරාධනා කරලා නැත්නම් ඒ දේ ඔබ ප්‍රථමයෙන්ම කළ යුතුයි. You're not joining a religion by accepting Jesus. You're receiving the life of God, the wisdom of God. ඔබ තවත් ආගමකට බැඳීමක් සිදු වෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ ජීවනය ලබනවා. And then for to activate that wisdom, ඒ ප්‍රඥාව ක්‍රියාවට දමන්න නම් you have to speak in tongues. අපි අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ. In our church we speak so much about speaking in tongues because අපගේ සභාව වැඩි වැඩියෙන් අන්‍ය භාෂාව කතා කිරීම ගැන කතා කරනවා. Because on the day of Pentecost when the church was birthed, මන්ද පෙන්තකොස්ත දවසේ සභාව ආරම්භක දිනේදී the first thing that the disciples received was the ability to speak in tongues. ගෝලයන් ප්‍රථමයෙන්ම ලැබපු දේ තමයි අන්‍ය භාෂාවෙන් කතා කිරීමට හැකියාව. So that shows that gift was very important to God. ඒකෙන් අර්ථවත් වන්නේ ඒ දීමනාව දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා වැදගත් බවයි. And 1 Corinthians chapter 14 verse 4 it says he who speaks in tongues edifies himself. 1 කොරින්තියේ 14 වන පරිච්ඡේදයේ කියන අන්‍ය භාෂාවෙන් කතා කරන්න තමාම ශක්තිමත් කරගන්නවා කියලා. You know it is like recharging your battery. ඒ අපේ බැටරි චාර්ජ් කරගන්නවා වගේ. You might have the best phone with you, but if that phone is not charged regularly, that phone is of no use. ඔබට හොඳම ඒ මොබයිල් දුරකථනය තිබෙන්න පුළුවන්. නමුත් ඒ චාර්ජ් කරේ නැත්තම් කිසිම ඵලක් නැහැ ඒක. But as you speak in tongues, your battery, you're connected to the source. You're connected. He who speaks in tongues speaks with God, mysteries of God. Amen. ඒ අන්‍ය භාෂාවෙන් කතා කරන මිනිසයා දෙවියන් වහන්සේගේ අභිරහස් කතා කරන්නේ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. As you speak, you know, you begin to see the wisdom of God. You begin to see the mysteries of God that you never saw before. ඒ අපි අන්‍ය භාෂාවෙන් කතා කරන අතර දෙවියන් වහන්සේගේ අභිරහස් අපි කලින් දැක්ක නැති දේවල් අපි දකින්න යනවා. You begin to see that this limitation I can break out of that. මේ සීමාව මට ඒකෙන් කඩා යන්න පුළුවන් කියලා දකින්න යනවා. Hallelujah. And then sunesis, how do you develop sunesis is by study of the word of God. Amen. කොහොමද අපි sunesis ප්‍රඥාව වැඩියෙන් ලබා ගන්නේ? දේව වචනය අධ්‍යයනය කිරීම තුලින්. By meditating on the word of God. දේව වචනය මෙනෙහි කිරීම තුලින්. That is why God told Joshua meditate on this word day and night. ඒක තමයි දෙවියන් වහන්සේ යොෂුවට කිව්වේ මේ වචනය දිවා රාත්‍රියේ මෙනෙහි කරන්න කියලා. Then he said, then you shall have good success. එවිට ඔබට යහපත් සාර්ථකත්වය ලැබෙනවා ඇත. And the word for the good success is sunamai, which means dealing wisely. යහපත් සාර්ථකත්වයට ග්‍රීක වචනේ තමයි sunamai. ඒ කියන්නේ dealing wisely, ප්‍රඥාවන්තව කටයුතු කිරීමයි. You know, we need to deal wisely in the affairs of life. ජීවිතේ කාරණා තුල අපි ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕනේ. When you go to the supermarket to buy things, you have to deal wisely because supermarket is trying to get your money. සුපර්මාකට් එකට අපි බඩු ගන්න ගියහම අපි ප්‍රඥාවන්තව කටයුතු කරන්න අවශ්‍යයි. මොවුන්ද ඔවුන් හදන්නේ අපේ ඔක්කොම සල්ලි ලබා ගන්න. When you do your business, you have to deal wisely, otherwise your business will not make profit. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරන්න අවශ්‍යයි, නැත්නම් ඔබට profit ලාභ ලබන්න බැරි වෙනවා. If you are a student, there are many students here, many going to sit for the exam, O level exam. දරුවන් ඉන්නවා විභාග ගන්න. You have to, you know, study the word of God. Even as you study your study material in school, take time to study the word of God. ඔබගේ පාසලේ කටයුතු ඔබ අධ්‍යයනය කරන අතර ඔබ වෙලාව වෙන් කරන්න දේව වචනය අධ්‍යයනය කරන පිණිස. Then God will give you a sharp mind. දෙවියන් වහන්සේ එවිට ඔබට තියුණු මනසක් දේවි. So when you study, you know, those things will come to your mind and you'll be able to retain them. ඔබ ඒ විභාගයට අදාළ කටයුතු අධ්‍යයනය කරනකොට පාඩම් කරනකොට ඒ දේ මනසට ඒ විභාගයේදී දෙවියන් වහන්සේ හැකියාව දෙවි. And when you sit down to answer the news the paper exam day, you say, I have Sunesi's wisdom. Hallelujah. Oh, God has given me intelligent mind. විභාග දවසේ ඔබ වාඩි වුණාම ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න ඔබ ඔබටම කියා ගන්න මට සුනේසිස් ප්‍රඥාව තිබෙනවා දෙවියන් වහන්සේ මට හැකියාව දීලා ඇති බව. Hallelujah. You know, that is how you hit the top. ඒ ආකාරයෙන් තමයි ඔබ ඉහළටම යන්න පුළුවන් ඔබට. You know, my wife Pastor Liz has a PhD degree. PhD, just imagine. Pastor Liz මගේ භාර්යාවට තිබෙනවා ඒ දොස්තර උපාධියක් තිබෙනවා. දොස්තර මොනවාද මහාචාර්ය මම දැන් මොන උපාධියද කියලා. PhD උපාධිය. And you know, because from her young age she was trained to study the word of God. ඒ කුඩා කල සිට ඔහු පුහුණුව ලැබලා තිබුණා දේව වචනය අධ්‍යයනය කරන්න. You know, her parents were Christians. Her father is Anglican priest. ඇගේ දෙමාපියන් කිතුනුවේ සිටියා, පියා ඇංග්ලිකන් සභාවේ පූජකයෙක්ව සිටියා. And from the small days they have been trained to study the word of God, spend time praying. කුඩා කල සිට ඇය පුහුණුව ලැබලා තිබෙනවා වේලා වෙන් කරන්න, යාඥා කරන්න, ඒ වගේම දේව වචනය කියවන්න. You know, I didn't have that benefit, that's why I didn't get a PhD. මට ඒ වාසිය තිබුණේ නැහැ, ඒකයි මට PhD උපාධියක් ලැබුණේ නැත්තේ. Don't ask me what my qualifications are. You'll be surprised. Hallelujah. Now may the grace of our Lord Jesus Christ, Jesus Christus wahansege anugrahayada, the love of the Father, piyanan wahansege premayada, the fellowship of the Holy Spirit, shudhatmayanan wahansege sahabhagitwayada, be with you now and always. Oba mata weva dan saha nirantarayen. I say the wisdom of God is working in your life. Mama kiyana deviyan wahansege pragnyawa oba thula kriya karanawa. Is working in your life. Oba thula kriya karanawa. And it is taking you to higher levels. Obawa ihala sthana walata un wahanse ගෙනියනවා. You know, today something has happened in your life today. අද දවසේ යම් දෙයක් ඔබගේ ජීවිතේ සිද්ධ වෙලා තිබෙනවා. You know something happened today. ඔබ දන්නවා ඔබගේ ජීවිතේ යම් දෙයක් සිද්ධ වුණා. You know something has changed today. අද දවසේ ඔබගේ ජීවිතේ යම් දෙයක් වෙනස් වුණා. Your financial situation is going to change today. ඔබගේ ආර්ථික තත්ත්වය අද දවසේ වෙනස් වුණා. In the name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. You're going to be a generous giver from now. දැන් සිට ඔබ ඉතා ත්‍යාගවන්ත විදියට දෙන්න යනවා. Because the Lord has given you much grace today. මන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනුග්‍රහය දීලා තිබෙන නිසා. Hallelujah, and your business is prospering. ඔබගේ ව්‍යාපාරය සඵලවත් වෙනවා. You know, there's someone here, your business has not gone up. It has remained in the same place for a long time. යම් කෙනෙක් සිටිනා මේ ස්ථානයේ ඔබගේ ව්‍යාපාරය එකම තැන තිබිලා තිබෙනවා බොහෝ කාලයක් තිස්සේ. But from today it's going to change. නේ, අද දවසේ සිට මම කියනවා ඒ දේ. Hallelujah. වෙනස් වෙනවා. Hallelujah. Hallelujah.